ナモタスバガガトアラハトサンマサンブッダス。මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සිල් රකිමු කියන කාරණාව. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් පංචකාමය පිනවීමෙන් වැළකෙමු කියන කාරණාව තමයි අද අපේ විශේෂ අවධානම. ඇයි මේ කාරණාව අපේ විශේෂයෙන්ම සාකච්ඡා කරන්නට අද තීරණය කළේ කියලා බැලුවොත්, අද මිනිසක් බව ලබලා අනන්ත අප්‍රමාණ දුක් වේදනා පීඩා කරදර කම්කටොළු වලට මුහුණ දීලා සසර දුකෙන් එතර වෙන්න ඕනේ, විමුක්තියට පත් වෙන්න ඕනේ කියන මානසිකත්වයෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන අනන්ත අප්‍රමාණ තපස්වරුන්ට පින්වතුන්ට වැරදිච්ච තැනක් මේක. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් පංචකාමයන් පිනවනවා. එනං ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් පංචකාම නිරෝධගාමිනීත්වයක් නේද ඇති වෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් පංචකාමයන් පිනවීම නවතින්න නේද ඕනේ. නමුත් අවාසනාවට මේ හය තුළ පංචකාමයන් පිනවන ක්‍රමවේදයක් පවතිනවා. දන්නේම නැතුව තමන් පංචකාම පෝෂණය කරනවා. මෙන්න මේ දුර්වලකම් නිසා, අඩුපාඩු නිසා මේකේන තපස්සරු, මේකේන භාවනා යෝගීන් කවදාවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිමාව දකින්නේ නැහැ. නිමාව කියලා කිව්වේ රාත් බෝධිය. ඒගොල්ලෝ හැමදාම ඉපදෙනවා, හැමදාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා, හැමදාම පුදුජන ස්වභාවයෙන්ම මිය පරලෝ යනවා. එහෙනම් මේ ප්‍රශ්න වලට උත්තරයක් වශයෙන් තමන් ලබාපු මිනිසත් භවයේ අවසාන ඵලයේ වශයෙන් පිරිනිවන් පාණ්ඩ සුදුසුකම් ලැබීම වශයෙන් අපි මේ කාරණා විශේෂයෙන් අද සාකච්ඡා කරනවා. මොකද මේ කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ කාමයේ වරදවා ඇසිරීම. එමන් නිවැරදිව ඇසිරීමට අපට අවසර තියෙනවා කියන එක නේද? අරක ගන්න එපා නම් මේක ගන්න කියන එක නේද? මේ ටික කන්න එපා නම් අර ටික කන්න කියන එක නේද? හේතුව තාම මේ භාෂාවල සමහර වාක්‍යවල අර්ථ තේරෙන්නේ නැහැ ගොඩක් දුරට අපට. සමහර වචනවල යථාර්ථය තේරුම් ගන්න අවබෝධය නැහැ අපට. ඒ නිසා තමයි අනන්ත අප්‍රමාණ මේ කියන ආර්ය මාර්ගවල වල පැටලිලි සාගතයන්, ගැටලු සාගතයන් එහෙම නැහැ. එහෙම එකක් අපි හදා ගන්නවා. කුමක් හේතු කරගෙනද? අපට තියෙන අවම අවබෝධය නිසා. එහෙනම් මේ වගේ ගැටලු ප්‍රශ්න ඇති වෙනකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ කුමක්ද? අපි වඩන මාර්ගය තුල නිවෙනවද, ඇවිලෙනවද, දවස ගානේ නිදහස් වෙනවද, දවස ගානේ ප්‍රශ්න වලට මැදි වෙනවද? මේ පුංචි කාරණාව පමණක් විමසලා බලන්න පුළුවන් නම් මාර්ගය හරිද, කමඨාන හරිද, භාවනාව හරිද කියලා කවුරුත් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ. ගොඩාක් ප්‍රඥාවන්තයෝ හොයාගෙන යන්න ඕන. අපටම තේරෙනවා, ඇයි මම නිවෙන්න වඩනවා නම් නිවෙන්න ඕනේ. හැබැයි කැළඹෙනවා, එහෙනම් මේක නිවෙන එකක් නෙමෙයි, මේක වැරදිලා. දවස ගානේ ප්‍රශ්න අඩු වෙන්න ඕනේ. මේක ඔළුවත් එක්ක ගිනි ගන්නවා වගේ ප්‍රශ්න වැඩි වෙනවා. එහෙනම් මේක ප්‍රශ්න නිරෝධ කරන එකක් නෙමෙයි, ප්‍රශ්න අවුල් කරන එකක්. එහෙනම් මේකට සාමාන්‍ය මේ තේරෙන ප්‍රඥාව ඇති තම තමන්ටම ඒකේන මාර්ගය, ඒකේන කමඨාන, ඒකේන භාවනාව අරිද වැරදිද කියලා තේරුම් ගන්න පුළුවන්. එක උපාසක මාත්‍යේ කලාතුරකින් අපට අම්බ වුණා අවුරුදු 35ක් විතර සිල් අරගෙන. එයා තමයි ඒ උපාසක කණ්ඩායමේ වැඩිහිටියා. ඒ වැඩිහිටි උපාසක මාත්‍යට මිනිස්සු කතා කරන බක්කාත්තා කියලා. ඇයි? එයා තමයි ඒ සියලුම උපාසක පිරිසුන්ට ඒ නඩේටම උපදෙස් දෙන්නේ, කමඨාන් දෙන්නේ. ස්වාමීන් වහන්සේ උත්පල වුණාම ස්වාමීන් වහන්සේ වෙන තැනකට වැඩිහාම සිල් සමාදන් කරන්න පවා එයාට සුදුසුකම් තියෙන ඒ තරම් ජ්‍යෙෂ්ඨ කෙනෙක් එයා. මට එක දවසක් අම්බෙලා උපාසක මාත්‍ය කතා කරනකොට මම ඇහුවා, උපාසක මාත්‍ය දැන් අවුරුදු 35ක් මේ සිල් රකින්නවා, තවත් ඉදිරියට මේ සිල් ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා, තරහේම යනවද කියනකොට ළඟ ඉන්න එයාගේ මෑණියෝ, හරි වයසක කෙනෙක්, එයාට hina. මං ඇව්වා හැයි මෑණියනි hina වෙන්නේ කියලා බැලුවාම මෙයාට තරහා උලගන්න බැරි වෙනකොට ගෙදර තියෙන බඩමුට්ටු සේරම පොලේ ගානවා. මං කාමරේ වාගෙන ඉන්නේ බයට ගායි කියලා ජනේලේ කඩාගෙන ඇතුළට පැනලා මට ගැව්වා එක සැරයක්. මං ඇව්වා උපාසක මාත්‍යා දැන් භාවනා කරනකොට සිත නිවෙන්න එපාය. දැන් නිවිලාද ඇවිලිලාද? අනේ හාඳුරනේ මට වැරදිලා තියෙනවා. මටත් ඕක තේරෙනවා. මෙච්චර භාවනා කළා නම් කොයි ප්‍රතිඵල නැහනේ. කොයි මං නිවෙන්නේ නැහනේ. මම මේ තරම් භාවනා කළා නම් අනිත් අයට සාපේක්ෂව මගේ මොනාරිකක් තියෙන්න එපාය. මම දන්නවනේ මගේ හැටි. මොකවත් ඇදිලා නැහැ. මොකද එනම් වෙලා තියෙන්නේ. මං කිව්වා මේක මොකවත් වෙලා නැහැ. තමන් මේක හරියට වඩලා නැහැ. කෑවනම් බඩ පිරෙන්න එපාය. කෑවා වාගේ හිතාගෙන කෑම දියා බලාගෙන හිටියාම කෑම තියෙනවා. හැබැයි බඩ පිරෙන්නේ නැහැ. කමඨාන දන්නවා හරියට වඩන්න නැත්නම් කොහමද කමඨානේ ප්‍රතිඵල ලැබෙන්නේ? දැන් මේ වගේ තත්ත්වයක් නෙමෙයිද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩපු අපටත් සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් අපේ ජීවිතවල අපි වැරදි දේවල් තේරුම් ගන්නවා. වරදවා තේරුම් අරගෙන ඒ වරදවා තේරුම් ගත්ත දේ නිවැරදියි කියලා අපි නඩත්තු කරනවා. එහෙනම් අපේ ජීවිතවල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක් නෙමෙයි අපේ කමඨාන් අපි වඩන භාවනා අපි වඩන ධ්‍යාන අපි වඩන පාරමිතා හැම එකක්ම නිවැරදිව වඩන්නට ඕනේ නිවැරදිව කරන්නට ඕනේ ඒක තුළ තියෙන යථාර්ථය පරම සත්‍ය තේරුම් අරගෙන වඩන්නට ඕනේ මේ දක්ෂකම් නැත්තම් මේ මාර්ගය යන්න බෑ. එක්තරා දවසක මට මතකයි මගේ ශ්‍රාවකෙක් ඇවිල්ලා මගෙන් ප්‍රශ්නයක් අහනවා ස්වාමිනේ දැන් බණ වාර 200ක් විතර අහලා ඉවරයි ඔබ වහන්සේ ගොඩාක් ශ්‍රේෂ්ඨ ලෙස මේ දේශනා කරනවා බෑ ඔබ වහන්සේගේ අඩුවක් දකිනවා මම ටක් ගාලා ධර්මාසනෙ නැගිටලා එයාට සමව තියෙන බම්කේ වාඩි වෙලා අනේ පින්වත් ස්වාමීනි එක පෙන්නලා දෙන්න මම බොහොම සන්තෝසයි ඔබ වහන්සේගේ උපදෙස් අරගෙන එක හදා ගන්න මට පේන්නේ නැති අඩුව මට වඩා කෙනෙකුට පේනවනะ එයා මට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් ඒ අඩුව හදා ගන්න මට උදව් කරන්න අනුකම්පා කරන්න කියලා ඉල්ලා සිටියා. මගෙන් කමටා ගන්න මගේ ශ්‍රාවකයා කියනවා ඔබ වහන්සේ කියන මේ ලෝකයේ හැමෝම බෝධිසත්වරු කුරා කුඹියා කඩියා හිඳලාම තුන්තරා බෝධියකින් එකක් පතාගෙන යනවා. පාරමිතාවල අඩුපාඩු නිසා තමයි ඒගොල්ලෝ සත්ව කුලවල පෙරේත කුලවල භූත කුලවල ඉපදිලා දෙවිය වෙලා ඉපදිලා අපාගත වෙලා. එහෙනම් මේ බෝධිසත්වරු කවදරි දවසක පාරමිතා පුරලා ඒගොල්ලෝ සසරෙන් එතර වෙනවා. එහෙනම් හැමෝම බෝධිසත්වරු බෝධිසත්වරුත් එක්ක ගනුදෙනු කරන විදියට ගනුදෙනු කරන්න. අතුරු මිතුරෝ නැහැ හැමෝම නිවන පතාගෙන යන කණ්ඩායමක් මේ ලෝකෙ ඉන්නේ. මං ඒක පිළිගන්නවා ස්වාමිනී. එතන මං ඇව්වා ශ්‍රාවකයාගෙන් ඒක පිළිගන්නවා නම් ප්‍රශ්නේ මොකද්ද? හැබැයි ඔබ වහන්සේ තුන්තරා බෝධියකින් යනවනේ කෝ ඇටමස් ඉස් ලේනාර මොකවත් දන් දෙන්නේ නැහනේ. ඔබ වහන්සේ පාරමිතා පුරන වාගක් මට පේන්නේ නැහනේ. ඒ හඩුව මට නිතරම පේනවා. දැන් මං ඇව්වා ඉසගලවල දන් දුන්නාම දැන් කඳෙන් කොහමද බණ කියන්නේ? ලේ ටික උරලා මිනිසෙකට පිපාසයෙන් වන්න දන් දුන්නාම ජීවත් වෙන්න බැරි නම් කොහමද මිනිසුන්ට ඒ අවශ්‍ය යුතුයකම් කරන්නේ? ඇටමස් ඉස්ලේනාර දන් දෙනවා කියන එක ඒ තුන්තරා බෝධිපතන බෝධිසත්වරුන්ගේ පාරමිතාව තමයි. හැබැයි ඒක හැමෝම පේන්න කරන්නේ හේතුව පේන්න කරන්නේ බෝධිසත්වයාගේ ප්‍රඥාව හඩු නම් විසරයි. ප්‍රඥාව වැඩි බෝධිසත්වරු කවදාවත් ඒවා පේන්න කරන්නේ. ඒගොල්ලෝ නොපෙනෙන්න කරන්නේ. ඒගොල්ලෝ ධ්‍යාපනය තුළින් ඒක කරන්නේ. ඒගොල්ලෝ ලෝකෝත්තරවයි ඒ ගුණධර්ම වඩන්නේ. ඒ නිසා මමත් ඒක ලෝකෝත්තරෙන් තමයි වඩන්නේ. එතකොට මේ ශ්‍රාවකයා ආනවා එනම් ඔබ වහන්සේ ඇට දන් දෙනවයි කියලා කියන්නේ මොනවද? දැන් බලන්න අපි මේ ලෝකේ අපි ශක්තිය වැය කරනකොට ශක්තිය තුලින් දිය වෙන්නේ අපේ ඇට මිදුළු නෙමෙයිද? ඇට මිදුළු තමයි මේ බණට මේ වියදම් කරන්නේ. ඇට මිදුළු වලින් තමයි මේ ශක්තිය නිස්පාදනය කරන්නේ. සම්පූර්ණ ශක්ති ධාරිතාව රදා පවතින්නේ ඇට මිදුළු වල. ආහාර පාන ආමාශය තුල ඕජාව වෙලා ඒ ඕජාව ලේ බවට පත් වෙලා ඒ ලේ වලින් මස් ඇදිලා ඒ මස් වලින් තෙල් ඇදිලා තෙල් වලින් අස්ති ඇදිලා අස්ති වලින් ඇට මිදුළු හැදිලා ඇට මිදුළු ශක්තිය වුණාම දැන් රෑදවල් දෙකේ මේ කෑ ගන්නකොට දිය වෙන්නේ ඇට මිදුළු නෙමෙයිද මේ බෝධිසත්වයන්ගේ ඇට මිදුළු පූජා කරන පාරමිතාව? එහෙනම් මේ මස් පුදනවා කියලා කියනවනේ කොහො ඔබ වහන්සේ කිසිම කෙනෙකුට මස් දන් දුන්නේ නැහනේ. රාදවල් දෙකේ මේතරම් වේස වෙලා භාවනා යෝගින්ට කමටහන් දුන්නාම ප්‍රශ්න විසඳුවාම බණ කිව්වාම වකුගඩු දිය වෙන්නේ නැද්ද? අක්මාව දිය වෙනු නැද්ද? අදවතේ ලේන ආරවල් දුර්වලලා පුපුරන්නේ නැද්ද? තමන්ගේ පෙනහළු ක්‍රියාත්මක භාවයෙන් විරහිත වෙන්නේ නැද්ද? එනා දේශනා කරන ප්‍රමාණය වැඩි වෙනකොට ඒ කාන්ත වශයෙන්ම වකුගඩු දෙකම මැරෙනවා. ඒ ඉන්ද්‍රියන් දෙකම මියපරලෝ යනවා. ඕනවට වඩා නිදි මරාගෙන දේශනා කරනකොට, කමඨාන් දෙනකොට, සාසනයේ වැඩ රාජකාරි වලින් කාර්යබහුල වෙනකොට අක්මාව ඉදිමිලා පුපුරන්නේ නැද්ද? අක්මාව දියවෙන්නේ නැද්ද? අග්නියාසයේ දුර්වල වෙලා යන්නේ නැද්ද? ආහාර පාන නැති නිසා, ආමාශයේ තුල ආහාර නැතුව වැඩිපුර ශක්තිය දීවෙච්ච නිසා ආමාශයේ තුවාල වෙලා ඒ ගිනි වතුර වලින් පිච්චිලා ඒ ගෑස්ට්‍රයිටික් කියලා කියන අම්ලපිත වායු ඇති වෙලා මුළු බඩවැල් ටිකම පිච්චිලා දිවෙලා යන්නේ නැද්ද? දැන් මේවා මස් නෙමෙයිද දන් දෙන්නේ? මේ දේශනා කටයුතු නොකර හිටියා මේ මස් එකක්වත් දිවෙලා යන්නේ නැහනේ, පිච්චෙන්නේ නැහනේ. මේවා කුණු වෙන්නේ නැහනේ. දීර්ඝායසලා සුවසේ ඉන්න පුළුවන්නේ. මිනිස්සු දන්නේ නැහැ මේ බෝධිසත්වයා මස් දන් දෙනවායි කියලා. හැබැයි මේ කියන හැම බණවාරයක් ගානේ සෛල ලක්ෂ ගණන් කෝටි ගණන් මැරෙනවා. ඒ කියන්නේ හැම මොහොතක් ගානේ යාගේ පාරමිතා පුරනවා. එහෙනම් ලේ දන් දෙනවා, ලේ දන් දෙනවා කියනවා. ජීවිත කාලේ ඔබ වහන්සේ කවදාවත් ලේ දන් දුන්නා අපි අහලත් නැහැ, දීලත් නැහැ ඔබ වහන්සේ කියන. එහෙනම් ලේ කොහමද ඒ පාරමිතාවෙන් සම්පූර්ණ වෙන්නේ? රාඩවල් දෙකේ නිදි මරාගෙන දේශනා කරනකොට නිදි මරනකොට ලේ පිච්චෙනවා කියලා ආලා නැද්ද? එහෙනම් තමන්ගේ විවේකයේ පැත්තකින් තියලා ඒ තමන්ගේ විවේක සුවේට සම්පූර්ණයෙන් පිටුපාලා තමන් නිදි මරාගෙන මේ දේශනා කරනකොට පාන්දර දෙකට තුනට අවදි වෙලා කමටන් දෙනකොට මේ හැම මොහොතක්ම යාගේ ලේ පිච්චෙනවා. ඒ කියන්නේ ලේ තමයි දන් දෙන්නේ. එහෙනම් නාරදන් දෙනවායි කියලා කියන්නේ ආහාර පාන නැතුව, විවේකයක් නැතුව, හරියට නිින්දක් නැතුව, හරියට Tamanta පැම්පාස් වෙන්න අවස්ථාවක් නැතුව, හරියට ගිලම්පසක් නැතුව රෑදවල් දෙකේ මාන්සෙලා කාලයක් යනකොට Tamange ස්නායු දුර්වල වෙන්නේ නැද්ද? නාරවල් ඇකිලිලා යන්නේ නැද්ද? වේලිලා යන්නේ නැද්ද? ඒක තමයි නාරදන් දෙනවායි කියලා කියන්නේ. එහෙනම් මේ ලෝකේ 60 මත් නාර කියලා කියන බෝධිසත්වරුන්ගේ පාරමිතා හැමෝම පේන්න දෙන්නේ නැහැ. ප්‍රඥාව වැඩි කට්ටිය ඒක නොපෙනෙන්න දෙන්නේ. හැම භවයේ මේක පූජා කරනවා එක ප්‍රඥාවන්තයන්ට විතරයි පේන්නේ කිව්වාම එයා ඉල්ලීමක් කළා. අනේ ස්වාමීනි, ඔබ වහන්සේ නැවත ධර්මාසනයට වඩින්න. හේතුව ඔබ වහන්සේ ගැන හරියට තේරුම් ගත්තේ නැහැ. අපට වැරදුනා. එදා ඒ ශ්‍රාවකයා තේරුම් ගත්තා අපට පේන දේ නෙමෙයි, ලෝකේ අපට නොපෙනෙන දේවල් ගොඩාක් තියෙනවා. අපට තේරෙන දේට වඩා නොතේරෙන දේවල් අනන්තයි, අප්‍රමාණයි. එනම් මේ ලෝකේ අපිට පේන්නේ මොනවද? අපි හිතනවා ඒක පමණයි ලෝකේ තියෙන්නේ. නෑ, ලෝකේ ගොඩාක් දේවල් තියෙනවා. මේ නාම රූප වල ගොඩාක් දේවල් ක්‍රියාත්මක වෙනවා. අපට පේන්නේ මේක විතරයි. මේ පුංචි අවබෝධයවත් අපට ඇති වෙලා නෑ නේද? එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් අපේ අවබෝධයේ මදිකම නිසා, අපේ දැනුමේ දුර්වලකම නිසා අපි මේ පංචකාම පිනවනවා. ඒ කියන්නේ කාමයේ වර්ධවා ඇසිරෙනවා. පළවෙනි කාමයේ තමයි දික්ටි කාමය. අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් මේ සම්මා දිට්ඨියෙන් දැකදක දික්ටි කාමයේ පිනවනවා. මේක අපි තුල පවතින දුර්වලකමං. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සම්මා සෝතේ වඩනවා. හැම දෙයක්ම ධර්මයෙන් ආනවා, හේතුඵල ධාමෙන් ආනවා, කර්මඵලයක් වශයෙන් ඒක දකිනවා. හැම ශ්‍රවණයක් තුළින්ම එයා ඒ ශ්‍රවණ කාමය, ඒ මිහිරි කාමය විඳිනවා. එහෙනම් ශබ්ද කාමය විඳිනවා නම්, දිට්ඨි කාමයේ තුල රූප කාමයේ විඳිනවා නම්, දැන් එයා වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් පංචකාම විඳවන වැඩපිළිවෙලක්, ඒ විඳින ක්‍රමවේදයක් නේද එයා දිනු කරන්නේ. එහෙනම් එයා කතා කරන හැම වචනයක් තුළම එයා හිතාගෙන ඉන්නවා මීරි ලෙස කතා කරනවා, බොහොම ආදරයෙන් කතා කරනවා, අනුකම්පාවෙන් කතා කරනවා, මෛත්‍රිය කරුණාව වැක්කිරෙන විදිහට කතා කරනවා. මගේ සම්මා වාචාව වැඩිලයි කියලා කිව්වට දැන් මේකේන භාෂාවට දැන් එයා බැඳිලා නැද්ද? එහෙනම් මේ කටහඬ තුලින් එයා කාමයක් පිනවන්නේ නැද්ද? එහෙනම් මෙතන ශබ්ද කාමයක් තමයි පිනවන්නේ. ඇයි මීරි ලෙස කතා කරනකොට අර මිනිස්සු පුදුමාකාර විදිහට පෑදෙනවා, බැඳෙනවා? ඒ අයට අම්මේ තාත්තේ කියලා, පින්වතා පින්වතිය කියලා, පින්වත් උපාසකේනි කියලා කතා කරලා ඒ වචන වලින් ඒ මිනිස්සුන්ගේ ප්‍රත්‍ය ගන්න නැද්ද? ඒ මිනිසුන්ගේ දේපල තමන්ගේ නමට අරවගන්න පොටක් නෙමෙයිද මේ පාදන්නේ. හැම තැනම එයා ශබ්දකාමයේ පිනවනවා. ඒ ශබ්දකාමයේ තුලින් එයා කාමලෝකයේ ජීවත් වෙනවා, කාමලෝකයෙන් නඩත්තු කරනවා. මේ දුර්වලකම් එයාට කවදාවත් තේරෙන්නේ නැහැ. හේතුව ඒ අවබෝධය එයා තුල නැහැ. එහෙනම් සමහර අවස්ථාවලදී අපි මේ ගඳ සුවඳ දෙකටම ඔරොත්තු දෙන්නේ නැතුව අපි කම්පා වෙච්ච අවස්ථා තියෙනවා පෘතුජන ලෝකේ. දැන් මේ ගඳටත් ඔරොත්තු දෙනවා, සුවඳටත් ඔරොත්තු දෙනවා. මේ දෙක තුලින්ම අපි සම්මා ආජීවය හදනවා, සම්මා ජීවය හදනවා. මේ ජීවය තුලින් අපි දකිනවා මේ හැම දෙයක් තුලින්ම මේ විදිහට තමයි මේ ලෝකේ තියෙන්නේ. මේ ගඳ මන් තුලත් තියෙනවා. මේ සුවඳ මන් තුලත් තියෙනවා. ගඳ සුවඳ කියන්නේ මේ නාම රූප වල පවතින ධර්මතාවයක්. මේක දැකලා සන්තෝෂ වෙනකොට ඒක තුලින් ගන්ධකාමී පිනවෙන්නේ නැද්ද? ඇයි ඒ කාලේ ඇලීමක් ගැටීමක් තිබුණා? දැන් ඇලීමක් ගැටීමක් නැහැ. සම්මාව පවතිනවා. හැබැයි මේ සම්මාව තුලින් පුදුමාකාර වින්දනයක් ලබනවා. ඒ තුලින් අපි මේ ගන්ධකාමය ස්පර්ශ කරනවා. එනම් මේ ලෝකයේ තුලින් අපි ගොඩාක් අසත්පුරුෂ වැඩ කරලා පන්සිල් කඩලා අනන්ත ප්‍රමාණ දුර්වලකම් එක ජීවත් වුණා. අපේ දුර්වලකම් කොච්චරද කියලා කිව්වොත් මේ ලෝකයේ කවදාවත් අපට සතුටක් ලැබිලා නැහැ. ඒ තරම් අපි මිනිසුත් එක්ක ප්‍රශ්න ගැටළු වලට මැදි වෙලා පැටලිලා අපේ දුර්වලකම් නිසා හැමතැනම අපට හිංසා පීඩා. මේ හැම තැනටම හේතුව අපි අසත්පුරුෂ භාවය, අපි තුල පවතින මේ අගුණ, අපේ තියෙන මිත්‍යා දෘෂ්ටි කියලා තේරුම් අරගෙන බුදුවරුන්ගේ බණ හාල අපි මේ අඩුපාඩු හදාගත්තා. දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් යාපත් ලෙස ඇසිරෙනවා, පිළිවෙලට ජීවත් වෙනවා. උපාසකයා කියන ඒ මානසිකත්වයට අපි පැමිණිලා දැන් මේ යාපත් ජීවිතය තුලින්, යාපත් චරිතය තුලින් මිනිසුත් එක්ක ගනුදෙනු කරනකොට හිතවත්කම් ගොඩනගා ගන්න නැද්ද? මිතුරුකම් ගොඩනගා ගන්න නැද්ද? අපට කියලා යාපත් කණ්ඩායමක් එකතු කරගෙන නඩත්තු කරන්නේ නැද්ද? දැන් ඒ අතරට බැඳිලා, ඒගොල්ලෝ හතරට හැලිලා, දැන් දන්නේම නැතුව මේ ස්පර්ශකාමය, එදා වේදනාවෙන් දුකෙන් තමයි ස්පර්ශකාමය වින්දේ, අද ප්‍රීතියෙන් සතුටෙන් බැඳීමෙන් මිතුරුකමෙන් ආර්ය සේවනයෙන් දැන් අපි මේ ස්පර්ශකාමය මේ විඳින්නේ නැද්ද? අතුරුත් අතුරු මිතුරුකම් පවත්නවා, මිතුරුත් මිතුරුත් එක්ක මිතුරුකම් පවත්නවා. එහෙනම් අතුරු තමන්ගේ අතුරුත් එක්ක මිතුරුකම් පවත්නවා නම්, මිතුරුත් මිතුරුත් එක්ක මිතුරුකම් පවත්නවා නම් දෙපැත්තෙන්ම තියෙන්නේ මොකද්ද? අසත්පුරුෂයන්ටත් මිතුරෝ ඉන්නවා, සත්පුරුෂයන්ටත් මිතුරෝ ඉන්නවා. අසත්පුරුෂයෝ ඒගොල්ලන්ගේ අසත්පුරුෂ මිතුරන්ට බැඳිලා, සත්පුරුෂයෝ සත්පුරුෂ මිතුරන්ට බැඳිලා. ඒ නිසා මේගොල්ලොත් බැඳීමක් මිතුරුකමක් නඩත්තු කරනවා, අරගොල්ලොත් බැඳීමක් මිතුරුකමක් නඩත්තු කරනවා. දන්ත දෙකේ එකම නඩත්තුවක් නෙමෙයිද තියෙන්නේ? අර කට්ටිය අත්තකිලමතාන යෝගයෙන් අරක නඩත්තු කරනවා, මේ කට්ටිය කාමසුකල්ලිකාන යෝගයෙන් නඩත්තු කරනවා. එහෙනම් ප්‍රශ්නය ස්වરૂපය වෙනස් වුණා මිසක් ප්‍රශ්නේ ඒ ආකාරයෙන්ම පවතිනවා නේද? එනම් මේ ස්පර්ශකාමය ධර්මයේ තුලින් අපි විඳිනවා. තාම මේ ස්පර්ශකාමය අපි තුල නඩත්තු වෙනවා. ඒක ಗುಣධර්ම වලින් තමයි මේ ස්පර්ශකාමය විඳින්නේ. සෙනෙහස, මෛත්‍රිය, කරුණාව, දයාව කියන මේ යහපත් නම් වලින් තමයි මේවා මේ කියන ස්පර්ශකාමය විඳින්නේ. ඒකට අපි කියනවා හොඳ කෙලෙස් කියලා. එහෙනම් ආර්යවරු ආර්ය මට්ටමෙන් ඒගොල්ලෝ ආර්ය කෙලෙස් නඩත්තු කරනවා, අර කට්ටිය අනාර්ය කෙලෙස් නඩත්තු කරනවා. බලනකොට දෙපැත්තෙන්ම තියෙන ඉපදීමක් නේද? වෛරයෙන් කෙනෙකුට බැඳෙනවා, ද්වේෂයෙන් බැඳෙනවා, පළිගැනීමෙන් බැඳෙනවා, ඒ නිසා යා ඉපදෙනවා. ආදරයෙන් බැඳෙනවා, මෛත්‍රියෙන් බැඳෙනවා, කරුණාවෙන් බැඳෙනවා, ඒ නිසා ඉපදෙනවා. ඇයි? වෛරය තුලත් බැඳීමක් නේද? එහෙනම් වෛරය තුලින් තියෙන ඇලීමක් නේද? දේශය තුල පලිගැලීම තුල තේන හැලීම බැඳීමක් නේද? එහෙනම් කරුණාව, දයාව, මෛත්‍රිය තුල හැලීම බැඳීමක් නම් මේ කට්ටිය තිපදීමට හේතු හදනවා, මේ කට්ටියට තිපදීමට හේතු හදනවා. ඒ කට්ටිය දුකට ඉපදෙනවා, මේ කට්ටිය සැපේට සන්තෝෂයට ඉපදෙනවා. කණ්ඩායම් දෙකම සසර ගාමි. අපි හැමෝම ඉපදීමට තමයි වැඩ කරලා තියෙන්නේ. අපි මේ මොහොත වෙනකොටත් හැම තැනම මේ කාමයන් පිනවනවා. කාම ලෝකයේ තමයි මේ නඩත්තු කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් අපි තාම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි හරියතුන් නැත්තේ මේ වගේ දුර්වලකම් අපි තුල සැඟවිලා නඩත්තු වෙන නිසා, අපි නොදැනුවත්ව මේ දුර්වලකම් පෝෂණය කරන නිසා. ඒ නිසා තමයි මේ දැනු තිපදිලා ඉන්නේ. එනං අපි වාඩි වෙලා කල්පනා කරනවා, සතපිලා කල්පනා කරනවා, අපි සතර ඉරියව්වෙන්ම කල්පනා කරනවා. මේකට අපි කියනවා අපගේ සම්මා සතිය කියලා. ඒ සම්මා සතිය තුළින් අපි මේ දකින සෑම ආර්ය අෂ්ටාංගික මාර්ග චේතනාව තුළින්ම අපි යමක් විඳින්නේ නැද්ද? ඒ කාලේ මේ ගස් කොළන් වල මේමෙකක් තිබුණ නැහැ. දැන් හැම ගාක කොළයක්ම වේලිලා ඒවා ගැලවිලා වැටෙනකොට සතරමා නිමිති පේනවනේ. ඒ ගා ඉපදුනා, ඒ කියන්නේ දළු ඉපදුනා, ඒ දළු මෝරනවා, ඒ කියන්නේ පවතිනවා, ඒ කියන්නේ ඒවා කාලයක් යනකොට කාපාට වෙනවා, ඒ කියන්නේ වයසට යනවා, ලෙඩ වෙනවා, දැන් ඒක ගැලවිලා වැටෙනවා, මරණයට පත්වෙනවා. එහෙනම් මේ ගස් කොළන් පව අපට සතරමා නිමිති පෙන්නනවා. මේ හැමතැනම තියෙන මේ සතරමා නිමිති මිනිස් ඉපදිලා ජීවත් වෙලා වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙන්නේ නැද්ද? ඉපදීමත් වයසට යෑමත් ලෙඩවීමත් මරණයත් කියන මේ සතරමා නිමිති හැම තැනම නැද්ද? භෞතික වස්තු වලත් ඕක තියෙනවනේ. නිර්මාණය වෙනකොට ඒ නාම රූප ඉපදුනා, ඒවා පවතිනවා, ඒවා අබලම් වෙනවා, කැඩෙනවා, දෝෂ ඇති වෙනවා. ඉලෙක්ට්‍රොනික උපකරණ වල දෝෂ ඇති වෙන්නේ නැද්ද? අපි භාවිතා කරන අනිත් බඩු මුට්ටු වලට දෝෂ ඇති වෙන්නේ නැද්ද? දිරන්නේ නැද්ද? ඉරියන් නැද්ද? පැලෙන්නේ නැද්ද? කැඩෙන්නේ නැද්ද? එනම මේ හැමතැනම තියෙන නිර්මාණයේ වීමත් පැවතීමත් ඒවා දුර්වල වීමත් විනාශ වීමත් එන භෞතික වස්තු වල මේකින සෑම ඒ සත්ව කුල වලත් ඒ සෑම ගස් කොළන් වලත් මේකින සතරමා නිමිති තියෙනවා නේද? එනං අලුත් සිවුරක් අම්බ වුණා, ඒක කාලයක් පවතිනවා, දිරනවා, හිරෙනවා, ඊට පස්සේ ඒක කිසිම දෙයකට ගන්න බැරුව මැටි ගාලා බිත්තියට වහන්නේ නැද්ද? එනං ඒ සිවුර පවා සතරමා නිමිති අපිට කියන්නේ නැද්ද? දැන් බලන්න, ආහාරයක් අම්බෙන ආහාරය පවා සතරමා නිමිති පෙන්නනවා. අපට මතකයි අවුරුදු 3ක් විතර තියෙද්දි ආශ්‍රමයේ කෑම ටික අම්බෙනකොට එකපාරට කෑම ටික බලලා hina ගියා. එතකොට කෑම දීපු කෙනා ඇහුවා, "ඇයි පුතා hina වෙන්නේ?" කිව්වම, "ආහාරය අතට හම්බ වුණා, ආහාරය ඉපදුනා. මේක කනකොට ඒ ආහාරය පොඩි වෙලා විනාශ වෙලා ඒක සම්පූර්ණ විනාශයට පත් වෙලා ජීර්ණ වෙලා යනවා. ජීර්ණ වුණාට පස්සේ මේවා සූචි වෙලා ඒවා මේ පොළවට පස්සෙලා යනවා. ඇති වෙලා පැවතිලා විනාශ වෙලා ඒක නැති වෙලා යනවා. ඒ වගේ මමත් කවදරි දවසක මේ විදියටම මේ නාම රූපත් එක ගනුදෙනු වෙලා ජීර්ණය වෙලා ලෙඩ වෙලා විනාශයට පත් වෙලා පොළවටම පස්සෙලා යනවා. මේ ආහාරවල මේ පුංචි තැටියේ තියෙන ආහාරයටත් මටත් අතර කිසිම වෙනසක් නැහැ. මගේ චරිතය මේ ආහාර තුලින් පෙන්නනවා. මේ ආහාරයයි මමයි දෙකම එකයි. මම තමයි මේ පිඟානේ ඉන්නේ. හේතුව මගේ චරිතයේ සේරම ටික, මගේ ජීවිතයේ වෙන සේරම ටික මේකේ තේනවායි කිව්වම තවත් බත්තැන්දක් වැඩිපුර දුන්නා. මේකත් කන්න පුතා, කාලා ලොකු වෙලා මේ කතාව ලෝකෙ හැමෝටම ගිහිල්ලා කියන්න. මිනිස්සු දන්නේ තමන් පරිභෝජනය කරන හැම දෙය තුළම මේ ධර්මයේ තියෙනවා. තමන් ආහාර පාන වශයෙන් ගන්න හැම දෙයක් තුළම මේ කතන්දරේ තියෙනවා. අපි දකින ස්පර්ශ කරන සෑම වර්ණ ගන්ධ රස ඕජාවත් තුළම මේ කතාව තියෙනවා. හොඳට කාලා බීලා ඉක්මනට ලොකු වෙලා මේ කතාව කියන්න. එහෙනම් අපි මේ ලෝකේ දකින හැම දෙයක් තුළම මේ කියන කාරණාව තියෙනවා නේද? එහෙනම් අපි මේ සතරමා භූතවල ජීවත් වෙනකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරක් නෙමෙයි, චතුරාර්ය සත්‍ය වඩනකොට, සතර සටිපට්ඨානය වඩනකොට, අපි අපිට කැමැති භාවනා වඩනකොට හැම දෙයක් තුළම මේක තියෙනවා නේද? එහෙනම් ආනාපාන සතිය වඩන කෙනාට සතරමා නිමිති තියෙනවද? ආනාපාන සතිය දැනගත්තාම දැන් ආනාපාන සතිය අපි තුල ඉපදුනා. දැන් හැමදාම පුරුදු කරනවා, ඒක පවතිනවා. දැන් ධානයේ වඩන්න අර ආනාපාන සතිය පොඩ ජීර්ණේ වෙන්නේ නැද්ද? රාහත් වෙච්ච ගමන් ආනාපාන සතිය සම්පූර්ණ අපි තුල පිරිණිවන් පාන්නේ නැද්ද? හේතුව අපේ පුද්ගල ස්වභාවය නැත්තම් ආනාපාන එකක් එතන පවතින්නේ නැහැ. ඒක පිරිණිවන් පෑවා ආනාපාන සතිය නිමාවටපත් වුණා. එහෙනම් කමඨානට පවා මේ සතරමා නිමිති තියෙනවා. හැම සිතවිල්ලකටම සතරමා නිමිති තියෙනවා. ඒ රාග චේතනාවටත් මේ සතරමා නිමිති තියෙනවා. රාගයක් ඇති වුණා. ඒක පැවතුණා. සංසිඳවවන්න අවස්ථාවක් ඔයලා ඔයලා ඒක සංසිඳව ගත්තා. දැන් ඒක නැති වෙලා නිරෝධ වෙලා යන්නේ නැද්ද? දැන් අපේ ජීවිතයත් එක කලකිරෙන්නේ නැද්ද? එහෙනම් මේකේන හැම ධර්මතාවය තුළම සතරමා නිමිති තියෙනවා. ඒක අනාර්ය තුලත් ආර්ය තුලත් ඒ හැම ක්‍රමයේ තුලත්ම මේක පවතිනවා. මෙන්න මේ ධර්මතාවයන් අපි දකින්නට ඕනේ. එහෙනම් අපේ සිතිවිලි වල පවා මේකේන මනෝ සංචේත කාමය අපි පිනවනවා නම් එහෙනම් මානසිකව අපි මේ සිතිවිලි වලින් මානසික කාමය පිනවනවා නම් එහෙනම් අපි දිට්ටි කාමය පිනෙව්වා සෝත කාමය පිනෙව්වා රස කාමය ගන්ධ කාමය පිනෙව්වා රස කාමය ගන්ධ කාමය වාගෙම ස්පර්ශ කාමයත් අපි පිනෙව්වා දැන් අපි සිතිවිලි තුලින් මනෝ සංචේත කාමය නෙමෙයිද මේ පිනවන්නේ එහෙනම් මේකේන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරාවටම අපි පංච කාම ලෝකයේ තුල කාමයේ වරදවා ඇසිරෙන එක තමයි මේ කරලා තියෙන්නේ. එහෙනම් කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සීකාපදං සමාදියාමි කියන මේ උතුම් සීලය අපි මොනතරම් ශික්ෂා සමාදි වෙලා හිටියත් මොනතරම් අපි මේ සීලය ආරක්ෂා කළත් අපි උපාසක මට්ටමින් අවුරුදු ගානක් මේක රැක්කන් දැන් අපිට අවංකවම තේරෙනවා අපිට පිළිගන්න සිද්ධ වෙනවා අපි වඩන ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලත් මේ පංචකාම නම් පිනවෙන්නේ අපි වඩන භාවනාතුලත් මේවනම් පිනවෙන්නේ අපි වඩන සෑම ධානයක් තුලම මේ පංචකාම පිනවීමක් නම් පවතින්නේ එහෙනම් කොයිද සිල් ගත්ත මිනිස්සු කෝ සිල් රැකපු මිනිස්සු කෝ සිල් සමාදන් වච්ච මිනිස්සු එහෙනම් මේ ලෝකේ අපි සිල් සමාදන් වුණාට අපි සිල් සමාදන් වුණාද නැද්ද කියලා දන්නේ නැහැ සිල් රැක්කට හරියට සිල් රැක්කද නැද්ද කියලා දන්නේ නැහැ සීලයේ මන්තුල පැවතෙනවා කියලා හිතුවට හරියටම පවතිනවද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ හැමතැනම අපේ අවබෝධය අඩුපාඩු අපේ දුර්වලකම් මේ නිසා මේ ඇකියන හැම තැනම ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලින් අපි පංචකාම පිනවනවා එනම මේ දුර්වලකම් අපි නිවැරදි කරන්නට ඕනේ මේ අඩුපාඩු හදා ගන්නට ඕනේ මේ ලබාවු මිනිසත් භවයේ rahat වෙලා පිරිනිවන් පාන්න මෙච්චර කාලයක් මේ කාම ලෝකේ ඉපදිලා කාම ලෝකේ පංචකාම පිනව පිනව දැන් අපි ඒක කොච්චර පිනවනවද කියලා බැලුවනම් අපර පිරිනිවන් පාන්න තියෙන කමඨානෙත් ඒක පිනවනවා අපි වඩන මාර්ගයේත් පිනවනවා අපි කරන භාවනාවෙත් ඕක පිනවනවා එනං ආනාපාන සතිය වඩන ගොඩාක් පින්වතුන් බොහොම ඉන්න ඒ භාවනාව වැඩ ඉන්නකොට ඒ භාවනාවෙන් එයාට තේරෙනවා විශාල සුවයක් තියෙනවා කායික සමාධියක් තියෙනවා කයේ තැම්පත් භාවයේ තුලින් විවේකයේ අනන්ත ප්‍රමාණ දැනෙනවා ඒ කියන්නේ තාපසවරු ඒ කියන්නේ යෝගවරු ඒ තමන්ගේ භාවනාවෙන් ඒ සුවය විඳිනකොට දැන් ස්පර්ශ කාමයේ නෙමෙයිද මේ විඳින්නේ ඒ තුලේ මනෝ සංචේත කාමයක් නෙමෙයිද විඳින්නේ එහෙනම් එයා දන්නේම නැතුව තමන් වඩන භාවනාව තුළ එයා පංචකාම විඳවනවා එනම් මේ භාවනා සුවේ එයා ගොඩාක් විඳිනකොට ඒකට කැමැත්තෙන් නිතර නිතර ඒ මාර්ගඵල පැත්තකින් තේලා අර සුවේට ඇබ්බැහි වෙලා වාවැටිලා නැවත නැවතේ මානසික සුවේට එයා කැමති වෙලා පිනවනකොට මනෝ සංචේත කාමයේ පිනවනවා කායික සුවේ කායික සමාධිය අඹාගෙන ඇබ්බැහි වෙලා නැවත නැවතේ භාවනා තුලින් ඒක විඳිනකොට එයා ස්පර්ශ කාමයේ විඳිනවා එහෙනම් දැන් ආනාපාන සතිය තුලත් කාමයේ නේද විඳින්නේ කාම ලෝකයේ නේද නඩත්තු කරන්නේ එහෙනම් මේ දුර්වලකම් නිවැරදි කරන්න ඕනේ මේ අඩුපාඩු හදා ගන්න ඕනේ අනන්ත අප්‍රමාණ මිනිසත් භවයේ ඉපදීමට හේතු මේවා මේ දුර්වලකම් දැන් අතන් නැත්නම් කවදාවත් අපට පිරිනිවන් පාන්න අවස්ථාවක් හම්බෙන්නේ නැ මේ ලබාවු මිනිසත් භවයේ අපට කොච්චර දුක ලැබුණද නැවත පිදිලා මේ වගේ දුක නැවත දෙගුණයකින් විඳින්න සිද්ධ වෙනවා එහෙනම් අපේ දුර්වලකම් අපි හදාගනිමු අපේ අඩුපාඩු නිවැරදි කරගනිමු ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලින් පංචකාම පිනවෙනවා අපි කාම ලෝකේ නඩත්තු කරනවා කාමයේ වරදවා ඇසිරෙනවා මේකින සෑම දුර්වලකමක්ම තේරුම් අරගෙන නිවැරදි කරන්නට ඕනේ මේ අඩුපාඩුකම් හැම එකක්ම අරිගස්සගෙන මේ ලබාපු මිනිසත් භවයේවත් රාත්‍රලා පිරිනිවන් පාන්න අපි නියතමානීව වැඩ කරන්නට ඕනේ එහෙනම් අපි හැමෝම මේ භවයේ නිවන් දකිනවා අපි හැමෝම රහත් වෙලා පිරිනිවන් පානවා. මේ ගෞතම තථාගත සම්බුද්ධ ශාසනය තුළ මගේ අවසාන භවය නැවත මේ ලෝකේ කවදාවත් ජාතිය ජරාව භවයක් හැදෙන්නේ නැහැ. මෙච්චර කාලයක් මං කාම ලෝකේ ඉපදුනේ, කාම ලෝකේ මං ඈත් වෙලා නැති නිසා. මෙච්චර කාලයක් මම නැවත නැවත සංසාරයේ ඉපදුනේ, කාම ලෝකේ නඩත්තු කරන නිසා, කාමයේ තාම පිනවන නිසා. ඒක නතර කරන්න මං දක්ෂ නොවිච්ච නිසා. එහෙනම් දැන් අපේ දුර්වලකම් අපට තේරුණා. අපට පෙරපින් පෙර කුසල් පාළ වෙලා මේ අඩුපාඩු හැමදේම අවබෝධ වුණා. එහෙනම් අපි මේ කාම ලෝකේ නිදාසෙන්න කාමයේ පිනවන එක නවත්තන්න ඕනේ. කාම ලෝකයේ උප්පත්තිය නවත්තන්න අපි තුල කාමයේ නිර්මාණය නොවෙන්නට අපි අඩුපාඩු නිවැරදි කරන්නට ඕනේ. එහෙනම් අපි තුල නොදැනුවත්ව පිනවන, නොදැනුවත්ව නඩත්තු වෙන, අපි නොදැනුවත්ව ජීවත් වෙන මේ කියන කාම ලෝකයේ සම්පූර්ණම නිරෝධ කරමු. මේ කියන කාම ලෝකය සම්පූර්ණයෙන්ම නතර කරමු. අපි තුල නිර්මාණය වෙන පංචකාම පිනවීමේ ක්‍රමවේදය නිරෝධ කරමු. අන්න එතකොට කාම ලෝකයේ ඉපදීමේ අවස්ථාව අහිමි වෙනවා. ඒ කාම ලෝකයේ නඩත්තුව සම්පූර්ණම නිරෝධ වෙලා යනවා. එහෙනම් ඒ කාන්ත වශයෙන්ම මේ කියන කාම ලෝකයෙන් නිදහස් වෙලා අපි හැමෝම රාහත් වෙලා පිරිනිවන් පානවා. එහෙනම් කාමයේ මුල් වෙලා තමයි අපි මේ සංසාරයේ භවගාමි වෙලා තියෙන්නේ. එහෙනම් ඒකට හේතුව අපි තාම මෙච්චර දේවල් දැනගෙන හිටියට, කමඨං වලින් අපි පෝෂණය වෙලා හිටියට, ධර්මය තුළින් අපි ගොඩාක් ඉදිරියට ගිහිල්ලා හිටියට කාම ලෝකයෙන් තාම නිදහස් වෙලා නැහැ. තාම කාමයේ පිනවීමෙන් තමයි ජීවත් වෙන්නේ. තාම කාම ලෝකයේ තමයි මේ පවතින්නේ. එහෙනම් මේ දුර්වලකම නිවැරදි කරන්නට ඕනේ, මේ අඩුපාඩු හදා ගන්නට ඕනේ. එහෙනම් අපි හැමෝම දන්නවා ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන හය තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට අපි නොදැනුවත්වම කාමය පිනවනවා. කාමයේ සුමිච්ඡාචාරා වේරමණී කියන සික්ඛාපදය අපි නිතරම බිඳිනවා, කාමය පෝෂණය කරනවා. එහෙනම් මේ කියන දුර්වලකම් අපේ ජීවිතවල තියෙනවා නම්, මේ වෙනකොටත් ඒ වගේ දුර්වලකම් අපේ ජීවිතයේ පවතිනවා නම්, ඒ සෑම දුර්වලකමක්ම දැන් නිවැරදි කරන්න, ඒක අවසට කල් දාන්න එපා, එකට කල් දාන්න එපා. තව ආයස තියෙනවා, තව කල් තියෙනවා. වයසට ගෙයලා අපි හැමෝම සිල් සමාදන් වෙලා මේක හදනවා. තව ටික කාලයක් ගෙයලා දරුවන්ගේ කටයුතු යුතුයකම් ඉවර කරලා මාන වෙලා මේක වඩනවායි කියලා හිතන්න එපා. එට උදේ ඉර උදා වෙන කපට ස්ථිර නැහැ. තව විනාඩි පහකින් මේ බැලුම් බෝලේ ඒ උලන් ටික ගියා නම් මැරිලා වැටෙන්නේ නැද්ද? එහෙනම් අපේ මරණය අපි දන්නේ නැහැ. අපේ ආයුෂය අපිට ස්ථිර නැහැ. එහෙනම් මේ ශනේ මේ තප්පරේ මේක හදාගන්න, නිවැරදි කරගන්න, මේ මෙතනම දැම්ම මේ ශනේම රාත් වෙලා තමන් රාතන් වහන්සේ නමක් වශයෙන් මේ සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න. එහෙනම් අපි හැමෝම මේ මොහොත තුලම තම තමන්ගේ මේ ශනේ තුලම මේකෙන් අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරගෙන පංචකාම පිනවන එකෙන් නිදාස්සලා මේ කාම ලෝකයෙන් අපි නිදාසෙමු. අපි හැමෝම සසරෙන් එතර වෙන්න මේ කියන කමඨාන වඩමු. එහෙනම් අපි හැමෝම මෙච්චර කාලයක් ඉපදෙන්න හේතු ටික අපි දැනගත්තා. අපි හැමෝගෙම දුකට හේතු අපි දැනගත්තා. ඒක තමයි පංචකාම ලෝකයේ ඉපදিলা මේ වෙනකොට නතර නොකර පංචකාම පිනවීම, පංචකාම ලෝකය පෝෂණය කිරීම, ඒ ලෝකයේ තුළ ජීවත් වීම. එහෙනම් මේ දුර්ලකම් තේරුම් ගත්තට පස්සේ එක මොහොතක්වත් මේ පංචකාම ලෝකයේ පවතින්න බෑ. නැවත ඉපදීමක් නිර්මාණය වෙන්න බෑ. එහෙම නිර්මාණය වෙනවා නම් අපේ උත්පත්තිය නවත්තන්න කිසිම කෙනෙකුට බෑ. හේතුව ඒ උත්පත්ති අදාගෙන තියෙන්නේ අපි විසින්ම නේද? එහෙනම් මේ දුර්ලකම් නිවැරදි කරගෙන ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පානවායි කියන අදහස ඇතුව, අදිස්ථාන පාරමිතාව ඇතුව, වීර්යයෙන් යුක්තව මේ කමඨාන් වඩලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සියලුම පංචකාම නිරෝධ කරලා පංචකාම පෝෂණය වෙන ක්‍රමවේදය නිරෝධ කරලා ඒ පංචකාම ලෝකයේ පැවැත්මෙන් නිදහස් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ තුල ඒ කාන්ත වශයෙන්ම කාම ලෝකයෙන් නිදහස් වෙලා රාහත් වෙලා පිරිනිවන් පාන්නට මේ කමඨාන තුලින් ලබාගත් අවබෝධය, දැනුම, ප්‍රඥාව අපි සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.